ක්‍රියාත්මක පත් කිරීමක්ද මේක? මම දන්නේ මේ රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීමක් මේක උනේ. අපිට ලැබිය යුතු දේවල් ලැබලා දීලා නැහැ. ඒ කියන්නේ ආයිත් කැරල්ලක් පටන් ගන්නවද ඔබතුමා? කැරල් නතර වෙලා නැහැනේ කොහෙ? ඔබතුමා ප්‍රකාශ කරා ඔබතුමාට කැබිනට් අමාත්‍යවරයෙක් දෙනවා කියලා කියලා තිබුණා කියලා. කොහේ ඒක ලැබුණේ නැහනේ. නැහැ ලැබුණේ නැහැ තමයි. දුන්නුනි මේ ධූරයේ පිළිබඳව සෑහෙන්න පත් වෙන්න පුළුවන්ද? නැහැ රාජ්‍ය අමාත්‍ය ධූරේ මට වැඩ කරන්න පුළුවන්. මම මෙතෙක් හිටපු අමාත්‍ය ධූරලත් රාජ්‍ය අමාත්‍ය ධූර ඉදර වැඩ කරා. මහින් සමරසිංහ කියන කාලකන්ණියත් එක්ක විතර වැඩ කරන්න බැරුවි. නමුත් අපේ ජේෂ්ඨත්වයේ තියෙනවා, අපේ කැපකිරීම තියෙනවා. ඒවත් ඇගීමට ලක් කළ යුතුයි. අගමැතිතුමා ඔය දේ තේරුම් ගන්න නැත්තේ? ඉතින් ඒක අගෙන් අහන්නකෝ. අර ඉන්නේ හැද ඇතුලේ.